අපි සාකච්ඡාව කිල්ල ගෙන ගියේ සාකච්ඡාව ඉදුවට පස්සේ ගියා කිරියල්ල මහත්තයා ඉන්නවා සාකච්ඡාව දෙන්නම් කියලා. ඊට පස්සේ පොලිසිය ආයෙත් ඉල්ල කියනවා නෑ දෙරෙද්දි මග නෙගුව සාකච්ඡාව කියලා. අපි බොහොම පැහැදිලි කිව්වා නෑ අපි යන්නේ නැහැ මෙතනින් අමිතර ගෙන්නන්න කියලා. ඒකේ කතාව තමයි මෙතන හිටිය කුඩු වෙන්න ගහනවා. ඒ දැස්ම ශිෂ්‍ය මාර්ගබාධක ඉවත් කරගෙන යන්න උත්සාහ කරේ. ඒ වෙලාවේදී පොලිසිය ජල ප්‍රහාරයක් අඳුරු ගෑස් ප්‍රහාරයක් එල්ල කරලා නම මානුෂික විදිහට නැවෙන්ද බැටන් පොල් ප්‍රහාරයක් එල්ල කරලා ඉස්සරහ යනවා. වෙනස මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද? යහපාලනේ මොකද්ද? එන්නේ හවුල් නඩු දැන් මේකට තමයි. අතරඟුරු ගැනීම 50කට ආසන්න ප්‍රමාණය සිද්ධලා තියෙනවා. නමුත් ඔවුන් කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජි ජයසුන්දර මහත්තයා කතා ආරම්භ කරනවා. අතරඟුරු අරන් ඇති මම දන්නේ නැහැ කියලා කිව්වා. දැන් එහෙම කියන්න පුළුවන්ද වාක්‍ය දෙන්නේ නැහැ. මේ වෙදි ත්‍රිෂ්ණමය අතරඟුරු අරන් තිනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරලා කියලා දෙනවා. ඔවුන් මොනේ පොලිසියට දින්නේ? මේ මොකක්ද දන්නේ? මොකද පැහැර ගැනීම තමයි ඉතින් සිද්ධු. ජීපේට වෙන වෙනම දාගෙන ජීප් මගින් මගට මහලු කරගෙන එහෙම තමයි පැහැර ගන්නේ. එනිසා මේක අපි දැඩිව එලා දකින්නවා.